සත්‍යය පිළිසත්‍යය කරුණා භාවනා ධර්මණවන්නේ දුක්ඛ සත්‍යය මුදිතා භාවනා ධර්මණවන්නේ සුඛ සත්‍යය උපේක්ෂා භාවනා ධර්මණවන්නේ මක්ඛ සත්‍යය මේ ධර්ම දෙකේ සංයාමයේ දීකාදක වෙනයි මේ ස්වාම වෙන්නේ සබෝධිලා විද්‍යාඥයන් වහන්සේ මේ ස්වාමෙන් අත්හල් මහතේ මේ සත්‍ය පිළිගෙන සංයාමයේ දීකාදකයි මේ ස්වාම අර්ථන භාව සමුනාගෙන දිනකම කවුරුත් දන්නවා නේද? කර්ණීයමෙත් සූත්‍රයේ මොනකම ධාතා දෙකමාරකින් කියනවා ප්‍රතිපත්තිය. ඊළඟට ධාතා හයමාරකින් කියනවා සමත භාවනාවෙන් මෛත්‍රී ධ්‍යාන වැඩි වෙනකොට. ඊළඟට අන්තිම ධාතාවෙන් ප්‍රකාශ වෙන උදාසනාව. ඒකම මේ මෛත්‍රී භාවනාව වූ දුබම භවනයේ ඒක නැත්නම් වෙන සමත භාවනාවකින් ධ්‍යාන ප්‍රබෝධයක් ධ්‍යානයේ පාදක කරගෙන කරන විදර්ශනාවට ප්‍රතෝතය පරමාර්ථාරමුණු කරගෙන විදර්ශනාව වඩන්නේ විදර්ශනා භාවනාවට ගන්නේ පරමාර්ථාරමුණයි. දැන් මේ සමත භාවනා තුනක් කියනවානේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, ආහාර ප්‍රතික්‍රම සංඥා ධාත්මනික කාර්මයේ 10 ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් පරමාර්ථාරමුණු. එනිසා මේ කර්මස්ථාන 10 ධ්‍යාන වැඩෙන්නේ. ධ්‍යාන වැඩෙන්නේ ඇති නිසා සාස්ත්‍යය දෙකක පිළිතුරු දෙන්නට ඕනේ. ධ්‍යාන වැඩෙන්නේ ඇති නිසා වලට උපකාර කර්මස්ථාන කියලා. ඉතින් කර්මස්ථාන භෝකාත්‍ර ධ්‍යාන වැඩෙන සියල්ලම සම්පූර්ණ දෙකේ සාගෙන ධ්‍යාන වඩන්නට ඕනේ. ඊටපස්සේ නාම රූප ආදී වශයෙන් වෙන්කරගෙන කර්මස්ථානමුණු කෙරගෙන ඉඳස්නා වඩා මාර්ගඵල ප්‍රතිලාභයේ සිටිනවා. ඒකා විසසේ මම කියන සංඥාව එවත් ආත්ම සංඥාවෙන් තොරව එවත් සත්පුද්ගල සංඥාවෙන් තොරව ධම්මිහාර භාවනා කළ නොහැකි වෙනවා. මේ සත්පුද්ගල සංඥාවෙන් ධ්‍යාන බාද පමුණවා ගත්තන් පස්සේ තමයි එදේ විදර්ශනා භාවත භාවනා කරනවත් පරමාචාරමන කරගෙන මඟ පාණ්‍ය වෙත යොමු කරන්නේ ඒ බව පැහැදිලි කර ගන්න ඕනේ. ආප්‍රසන්න වෙන කරන්නේ අධිකාරෝ ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමතියි. දැන් මම ගමාව දැන් ස්වාමීන් වහන්සේන ධන වෙනකොට මම අහගෙන හිටියා මේ සුද්ධිලේකොට තමයි දැන් තමන්ගේ දික්කෙන් අර්ථ කරන මධ්‍යස්ථාය එතන ගියාම වෛරය ඇතුළ කොටස් තුනක් ඉන්නවා. ඒ සමහර පොඩ්ඩේ ඉන්න අතර මේගොල්ලන් මෛත්‍රිය දුරු කරපුවා. ඒගොල්ලන්ට මේ වෛරය ඇතුළ කොටස් නැහැ. ඒකට දැන් ගරු ස්වාමීන් වහන්සේ කියපිටට එයාගේ මෛත්‍රිය අන්තිමේ මත්තමකට දුරු කරගත්තට පස්සේ ඒක තමයි මේ මාසේ වලලා ඒකත් එක්ක අස්තෘජය වෙන මොකක්ද අපේ සාහිත්‍ය දෙනවා කරන්න මාසේ වලලා කොට තමන්ට දැන් කටු කියන කොටසක් ඇතුළේ ඉන්නක් නෑ ඒක මම අහන්නේ ඒ වගේ කස්ටමකට මාසේ බාන වැඩුවට පස්සේ ඉතින් එහෙම තමයි මොනවාගේ චෙක් එකක් ඇති කරගන්න මාසේ බානවා වඩන්න. දැන් ඒ තුන් කොටසකම එක හා සමානව ධ්‍යාන සමාධියෙන් පුළුවන්ෙන් පස්සේ අර විස්පාද අවස්ථාවේදී මේ සතුරු පුද්ගලයාගේ ඉලක්කක් නැහැ. සතුරු පුද්ගලයෙක් නෑ කොහොමද? ඒ සතුරු පුද්ගලයා කියලා කච්චවතෙන් සතුරු ධ්‍යානම් පමණයි ඕක වඩන්නේ. දැන් හොඳට ජීවන කරගත්ත මනසක් ඇති ධ්‍යානලාභයේ දෙනකොට තමන්ගේ ඉතිරි පිටකේ ගැන සතුරු තමයි නැති බව සත්‍යයි. නම් තමන්ගේ සතුරු සංකම්යත් වෙනවානේ. දැන් මේ කවුරුත් දන්නවනේ ලෝකරා බුදුරජාණන් වහන්සේ කාටවත් සතුටුකම් දෙන්නේ නැහනේ. උන්වහන්සේට සතුටුකම් කළ කෙනෙක් සිටියන් එක්කෙනු නෙවෙයි දීප කෙනෙක් සිටියා. දෝඩක්කද කලින් යන්න. ඔහුගේ අග්‍රස්ථානක සාමී කොකාලික කටමෝරක සිත් සංගේවිය පුත්‍ර ඔයාලු මුතිය. ඒ නිසා ඒත් දැන්වත් බුදුරජාණන් වහන්සේ තමයි ඉතිරි ලැබුවා. එනිසා සමංගයේ සිටේ සතුටුකමක් නෑ. නමුත් ලෝකවාසී පුද්ගලයන් අතර කෙනෙක් ඉන්න පුළුවන්. කමන්න අනුමුණ වෙනම අවස්ථාවල අන්‍ය අවස්ථාවල සීමා සම්බන්ධයෙන් තිබු කමනාක් චතුරු පොඥාට මෙත් වැඩි යුතු වෙනවා. මහාත මෙයාට සතුරු පුද්ගලයන් කියලා අරමුණු කරන්නේ නැහැ නේ. බුද්ධ කප්පකෝස්සාස බල අග්ගස්සයෙන්ද සතුරු පුද්ගලයා තුනේ නැහැ නේ. සියල්ලෝ මේකට සම්බන්ධ වෙනවානේ. මෙන්න මේක නිසා සීමා සම්භෝගයෙන් පස්සේ සතුරු පුද්ගලයෝ කොට අරමුණු කරන්න අවශ්‍ය නැති බව කරුණාවෙන් පිළිගන්න. මේ අන්තරා භවය පිළිබඳව මේ කර්මානුකූල නිර්දි පහදා දෙනවා නම් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඒ ගමන මේ බුදු මේ උපදන පාරයෙන් බුදු ගුණ ගාථා පිළිකාගේ වීම මේ කුසල් සිදු වෙනවාද කියලා අන්තිමට බුදුහාමුදුරුවෝ වැරඳූ සූකර මද්දව ඌර්මත් කියලා තමයි කියනවා. මේ කතාව මේ විග්‍රහ කරලා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. දැනට දැක්වෙන කපු පිළිතුරු තපයන්න කලමු ගොඩක් මේ පොල්ද නීතනාව විදේශ ස්වාමීන් වහන්සේට කවරම උන්වහන්සේ දෙතින් පිළිතුරු දෙනවා. අනේ කසුනේ විසානනවා. මෛත්‍රී කරණ කඩෙනුම් කියන අන්තරාභව කතාව. අන්තරාභව කතාව මොග්ගලකෙත් මහරහතන් වහන්සේගේ ආදරේදී මාත්‍රයේ කටහඬ ඇතුණා වූ නිවිදේ ප්‍රශ්න 500ක් තිබුණා. ඒ ප්‍රශ්න 500ේ කන්දමේ කරන්ට බුදුරජාණන් වහන්සේ කතාවක් දැකන්නේ උත්තර 500ක් දේශනා කළ තිබුණා. ඒ 500 මුල් කරගෙන මොග්ගලී කුමාරයන් වහන්සේ පිළිතුරු එදා ඒක සංගායනාවෙන් කන්දේ කළා. මොහොත් වේවර කොටි කතාවන් කියනවා එදා අපතන් ඒවා පෙරතිගෙන ඉනවා ඒ තමයි වරින් වර අර ධර්මයේ තියෙනකක් දැනගෙනම තියෙනවා. ඒකයි බතනාගේ ධර්මයේ තේනවාදී ධර්මයේ තියෙන නිවන ගාථාස් වල තේරුම් සුපුරීමෙන් තමයි මේ මාර්ගය සැලකෙන්නේ. මේ ගාථාව තාර්ථක දෙක වටහා මේ ගාථාව කියන දෙක දැන් බුදු වෙන බුදුකෙ හේතු නගාගෙන මේ බුදුකෙ තේපත් කරන සද්ධාන ආධිමකින් වැඩෙනවා. මයි පහන් කියන ධාතකින් මේක ජීව අර්ථය සලකාගෙන. මේ ගාථා කියන මේක මේ අර්ථය තර්ජන බව අපි කරනවා මතක් කරගන්න. දැන් දෙක සෑහෙන වැසු තාක් දෙකම හඳුන්වන්න ඕන. අන්තරා භවය ගැන බෝකම පත් දෙහෙට බෙදලා ඉන්නවා. කෙනෙකු අපි කිසිකෝ පිළිදුවම අපේ පිළිතුරක් හැදීලා දෙන්න කැමතින්න. නමුත් මේ ප්‍රශ්නේ නෝ අනුදබහා කූපයකට කරණයි. මේ ප්‍රශ්නේ නඟුනේ ධර්මාසෝත යෙදෙදී අපේ ථේරවාද බුද්ධ ආගමේ විපාකල් 11ක් දෙවියදී ඊළඟ වජ්‍ය පිටරේක නිකාය හයක් තිබුණා. මේ නිකාය 17 අතරට තිබුණා බුද්ධ සේනියේ සම්පූර්ණ නිකාය දෙක. හේදවාද බුද්ධ සාසනයෙන් බහැරයි. එයත් ඔක්කොම සම්පූර්ණයේ කොට කියන්නේ වෛසල්‍යවාදයේ. බුද්ධ සාසනයේ කටහඬ නිසා බුද්ධ ධර්ම වෙනස් වුණ වරකින් ගත නිසා. එතෙන්ද කියන අන්තරා භව ආද විසඳුම කියලා මුගලී පෙත්තේ සමහරවතන් වාසේ දෙන පිළිතුරක්. අපට ඒක සෑහෙනවා. යන්ත්‍ර විද්‍යාව කරන ඉරසේ පරිවකට දඩහේති ග්‍රන්ථෝ ප්‍රෝමන වෙනවා. ඕනම තීන්දුවක් දඩහේති ග්‍රන්ථෝ පෙරලාගෙන තෙන්නනවා. මේ වාගේ අපිට දැන් මේ සම්බන්ධව දෙකින් ප්‍රකාශ කරන්න තියෙන්නේ අනුදාන ප්‍රකෘතියේ දසම ග්‍රන්ථය වන කතාවස්තු ප්‍රකරණයේ තියෙනවා වාගේ දේශනා පන්තියක්. ඒ අතර 72 වෙනි මාතෘකා බලන්න. එය කතාවස්තු ප්‍රකරණේ 72 වෙනි කතාව තමයි අන්තරාභව කතාව. එතකොට මේක පිළිතුර ධර්මානුකූලව, විරාකූලව, ඉතා සහදිගව මොග්ගලී කුත්තේ සමහරව තන්වාස දේශනා කළා කියනවා. ඒක අත් කතාව බලන්න අත් කතාවේ පැහැදිලි කරලා තියෙනවා අන්තරාභවයේ ඉදිරිපත්ලේ කවද, මොකදියේ කොහොමද, විවරදි විදිහට කොහොමද කියේ. ඒක ඒ සම්බන්ධව අපි තමයි කරුණාවෙන් ආරාධනා කරනවා. නනවත් පුගත් මහා සංඝරත්නය රාජම නනවත් බෞද්ධ ජනතාවක් මේ විකිතක වාගේ දේශනා පාළිය අර්ථකථා දෙලාගෙන මේ බින්ද ගන්නට ඕනේ. ඒ ඉන්නකෝ ඒ සම්බන්ධව කතාව නවත්වන අතරත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තුන භව නමය. ඒ නව භවයේ අධිකාරසිතේ ගෙලෙනින් ග්‍රන්ථයේ වෙන විභංග ප්‍රකරණයේ 18 වෙනි විභංගය වෙන සම්මාදේ විභංගයේ ලක්ෂණ විස්තර කළ තියෙනවා. ඒත් මේවා අපට දේශනා කළ තියෙන එක එක භවයේ කල්ති නාම රූප විස්තර ස්කන්ධ විස්තර ආයතන විස්තර ආත්ම විස්තර ස්පර්ශ විස්තර වේදනා විස්තර චිත්ත විස්තර ඔක්කොම තියෙනවා. ඒවා අපට දේශනා කළ තියෙන වාදී වාද කරන්නේ නෙමෙයි විදර්ශනා භාවනාවට ගණ්ඩයි. පරිඥාදී සම්මය සඳහා විදර්ශනා කරන්නේයි. ඒක අපේ ගෞරවයෙන් ආරාධනා කරන අන්තරා භාවය කියලා 10 වෙනි භාවයක් කියනවා නම් දරුවක් යන වහන්සේ මොදසෝ ඒ භාවයට පෙතර නාම රූප කියනවාද පෙතර ස්කන්ධ ආසන ධාතු කියනවාද එහෙම කියනවා නම් අපේ විදර්ශනාට ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දෙයක් නැති නිසා බුදුරජාණන් වහන්සේ දසෝ ගමනින් විදර්ශනා භාවනාව සාධි නාම භාවය විදර්ශනා කරමින් අපි මඟකල නිවන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට කියන්නේ දැන් අර සුද්ධ විදේක ස්වාමීන් වහන්සේ බොහොම කෙටියෙන් කියපු දුන්න ධාතවල ධර්මයේ දේශනා පාඨයෙන් තේරුම් නැදන ඇතිවීම කියන්නේ සවදා එන තේරුම් දැනගෙන ඇතිවීම කියන්නේ ඥාන සම්ප්‍රේෂණ බව ඇත්ත කාරණය. හදවත කියනවා ප්‍රබෝධ හතරක්. ඒකත් මතක තබා ගන්න වටිනවා. බුද්ධ දේශනාවේ කියනවා අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා හතරක්. යම්කක ධාතාවක් කියනකොට තේරම දන්නා වූ පුද්ගලයා අර්ථය අවබෝධ කර ගන්නවා. එතකොට අර්ථ ඥානය දෘෂ්ටිකේ ඥාන සම්පූර්ණ වෙනවා. යම් එකෙන් අර්ථය නොදන්න කෙනෙක් නම් මේකෙන් ධර්මය කියලා ධර්මයේ දෙවි ගෞරව සම්පූර්ණව පුකාසුක පහළ වෙනවා. ඒක ධර්ම අරමුණු කරගත් ඥාන සම්පූර්ණ පුකලයක් වෙනවා. යම් කෙනෙක් පාණ ව්‍යාකරණයේ අර්ථ දන්න නිසා මහාවල් සාදය මහාවල් ධාතී නිපන්න පදයක් ඒක නාම ප්‍රකෘතියක් මේක ධාතු ප්‍රකෘතියක් ඔබ ප්‍රත්‍ය මේක ඔක්කොම දන්න නිසා ඒ තනත්තාට නිරුක්තියක් සම්බන්ධව අවබෝධයක් දෙනවා නිරුක්ති ඥානයෙන් ඒකක ඥාන සම්පූර්ණ වෙනවා. යම් කෙනෙක් මේ ප්‍රේමකකින් අරමුණු කරගනිමින් අර්ථය ධර්මය නිරුක්තිය කියලා අරමුණු කරගනිමින් සිතේ කුසල් පහල කරගන්නකොට මින් ආකාරයෙන් ඥාන සම්පූර්ණ වෙනවා. ඒකා සමාන විට අර්ථ නොදැනත් ප්‍රෝතන් ධර්මයක් කියන සතතෙහු ඒ දෙක මනාපීය මානුවන දේශවාගත්වත් කුසලේ ඥාන සම්පෝර්ධයන බැරිය ඒ සම්බන්ධ අපි එකකින් සැහමට පත්වන්න තෝන ඉනට කරකක් දැමල කියනවා සෝත්‍ර මක්දගේ ගැන ඒකත් බොහෝතයෙන් මතදිනගෙන ලක්ෂී ඇති ප්‍රශ්නය. හැබැයි මේකදී අපේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරපු වචනේ සූත්‍ර නන්දවලේ ඒක කාලක ලක්ෂයක් දරුම් පුරාගෙන මහා පින්වතුන් පූජා කළේ සෝවාන් මාර්ග කාලාගේ තුන්ද කියන කර්මාර පුත්‍රයා. තුන්ද කර්මාර පුත්‍රය කියන්නේ සෝවාන්වදන වෙනින්නේ. ප්‍රථම දෙකම සෝවාන් කෙනෙක්. ඉතින් මේ ඌරුමක් ගුණයේ කියන කතාව අටකතාවේ විකල්ප තුනකින් තෝරනවා. විකල්ප තුනකින් තෝරනවා. එතෙන්දී අපි තෝරා ගන්න තෝනේ කොයි විකල්පයේද මේකට පිළිගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අටකතාවේ කියනවා පළමුවෙන් විතා නොනෙවෝ විතා ලබතිනෝ නදී වයසේ සිටියේ වල් ඌරෙකුගේ මාසයෙන් ආහාරය සම්පාදනය කළා කියන එකේ තේරුම. ඊළඟට දෙවන විකල්පයේ දානවා පංච භෝගක මිත්‍ර මෘදු භෝජනයක් කියලා. තුන්වන විකල්පයේ කියනවා මේක රසායනික ඒ කියන්නේ ඖෂධීය සංයෝග ආහාරයක් කියලා. දැන් මේක ගැන හිතන්නට වටිනවා බුදුරජාණන් වහන්සේ අවුරුද්දක් තිස්සේ සත්‍යාත්මීකාර රෝගයෙන් පෙළුණා. දැන් මේ පින්වන් පාන දරතේදී මේ අවසාන ධානය දෙන්නේ කල්ප ලක්ෂයක් දෙනුම් පුරාගෙනවක වේ. උන්වහන්සේට පැය 24ක් තිස්සේ කිසි අසනීපයක් නැතුව ඒ කියන්නේ ශාරීරික තෘප්තියක් වීම තවත් නැතුව නිරෝගී සුවයෙන් ඉන්නකයි මේ ආහාරය වළඳන්නේ. සදා උන්වහන්සේ සැකසී ගත්තාම හැන්දෑව අලුයන් වෙනතරු මේ විදියවෙන් නැගෙන්නේ වෙන්නේ නැතුව මාසෙ පැදලෙන් දෝන. ඒ සඳහා ඖෂධ සංයුක්ත ආකාරයක් වෙතන පූජා කරන්න තියෙනවා. ඒක මේ මුළු සත්ත්වය තලයේ සිටින සීලම දෙවියෝ දියෝජක් කටකතලා කියන සඳහන් වෙනවා. මේක දැපත දෘෂ්ටියක් උදානක තියෙනවා. සෑම බුද්ධ ශාසනයකම සීල බුදුවදන් වහන්සේලාට තියෙන අසමාන කරුණ අත. සමාන කරුණ තියෙනවා කියලා. එන්නක තමයි පින්වල් මන් පින්වන් කාල දවසේදී සූකර මැදේ වැළඳීම. එතකොට දැන් අවුරුදු ලක්ෂයාගේ දීර්ඝාස්ත බුද්ධ ශාසන කාලවල මිනිස්සු මාංශ ආහාර ගන්නෙ නැහැ. ඒ කාලේ ප්‍රාණඝාතයක්ම නැහැ. ඒ කාලේ මිනිස්යන්ට රෝගාබාධ නැත්තේ ඒකයි. ඉච්ඡානතනං ජරා කියලා බඩගින්න බඩමතුරා වයෝවෘද්ධ වුණාම ජරා ලක්ෂණ විතරයි ලැබෙන්නේ. ඒක මාංශාහාර ගන්න නැහැ. ඒක නිසා ඒ කාලේදී මාංශාහාර නොවේ සූත්‍රම අධ්‍යයන නම් පිළිගන්නලා තියෙනවා. ඒ මුත්‍යාන අපිට හිතන්න පුළුවන් ඌර බුදුරජාන් වහන්සේලාගේ අරසාන දවසේ වන්දන ලබන්නේ සූත්‍රම අධ්‍යයන නම් මේ ඖෂධීය සංයුක්ත රෝගනීය තේජයක් කියන එක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. නිසා මේ තුන් විපාකයේ ගැන වඩා අවධානය දෙන වැදගත් වෙනවා. ඒ දීර්ඝාස බුද්ධ ශාසනවල ඌරමෝක්ෂණි මාංශාහාර කිසිවක් නැති නිසා ඒ සම්බන්ධව මෙතකින් සෑහීමකට පත් වෙනු ඊළඟට කාල බුරතන සංහිඳියාවක් වෙනවා ප්‍රශ්නයට අපට අවසර දෙන්න පුළුවන්. මගේ පැත්තේ මේ භාවනාවේ ධ්‍යාන ලබා ගැනීමට අමතරව එහෙම නැත්නම් ධ්‍යාන ලබා ගැනීමට පෙර මේ මෛත්‍රී භාවනාවෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඊට අමතරව මේ ප්‍රයෝජන අතරේ මේ තමන්ගේ හැටි එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ හැටි යම් සාධි රෝගයකට නැත්නම් දුකරන අමාරු රෝගයකට මේ මෛත්‍රී භාවනාව ප්‍රයෝගී කරගෙන මොන හරි ප්‍රතිකරණයක් එහෙම නැත්නම් මේ මෛත්‍රී භාවනාවේ බලයෙන් මේක සුවකර ගැනීමට අපරි පුද්ගලන්ට කියන ග්‍රහ තමයි ගන්නවා. ඒ විදිහට තමයි ප්‍රශ්නෙට වැඩගත් ඒ සම්බන්ධව මේ සිතුරු කියන සඳහත පොහොත්ගේ ගාල්ගේ සංගසබද්ද ස්වාමීන් වහන්සේ දෝෂණ කරනවා. ඒකයි බාහ්‍යාවේ ඒ ඥාන ලැබීමේ කලින්ම ආරෝපක රාශිය දැක ගන්න පුළුවන් වෙනවා කියලා. ඒකේ දරපාලු මහත්තයාගේ ධර්ම දේශනාවේදී ඉතින් ආනිසංසය කීපයක් තම සංහවුවා. ඒකේ අවස්ථාවක් තියෙනවා මානසික ස්වභාවය මානසික දේ විතරේ බලපාලා. ඒක අතර තුනවල රෝගෝපක රෝගෝ කර්ම ප්‍රදේශක රෝගියා දිටක මේ මෛත්‍රී ශක්තිය දෙනු කරන මොකද වෙනවද? ඒ රෝගියාට ප්‍රහණයක් ලැබෙනවා. ඒ රෝගියාට සමනගේ ඒ රෝගී සත්‍ය සමනේ දුන්නට ඒක විශාල ආධාරයක් වෙන උදව්වක් කළා. දැන් තවත් ප්‍රශ්න අපිට ගෙදලා තියෙනවා මොකද මේ කාර්යය දැන් මේ ප්‍රශ්න සම්බන්ධ පිළිතුරු සෑහෙන හැදියා විශ්වාස කරන සාධක සංකප්පක කොටසක් වෙනවා දැන් කියනවා සබ්බාසන සූත්‍රයේ සාලන සූත්‍ර දේශනාවල වෙන්නේ ප්‍රවෘත්ති කොටස වෙනවා. අද සලකා බලන්නේ කොහොමද? ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයකදී උද්දේකතාවුන විකංකතාවුන දෙනුනේ ප්‍රකාශ දෙක දෙනු ප්‍රකාශ දෙක ආදී. ඒ කියන්නේ ධර්ම දේශනාවක් මාත්‍රිකා කළ පමණින් මාර්ගඵල ගන්නවා. සමහරට එක මොහොතේම එක විනාඩියකදීම මාර්ගඵල හතරම ලබනවා. මොකද හේතුව අසදානම් කල්පකයේ දහස්තනම් භාවිතා වනන වනන වදලා පිටෙන් පිට නිර්මල් වාගේ ප්‍රයත්නයේ නුවණ මූතර වාගේ උතුල ඒකා ධන පදයක් ලෙසෝ ප්‍රමණය ප්‍රඥා ලබා නොහැකිය රම්‍යම ධ්‍යාන භාවනා කාලය සඳහා කාලෙ වෙන නොකල සරත වෙනත් සුළු මොහොතකදී අධිගම ලබලා තියෙන අනන්ත අපේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලම සියලු ආකාරයේ හැපතවට 50 ලක්ෂයක් දෙන එවගේ මාර්ගපා ලබලා තියෙනවා ඒක ඇත්ත නමුත් අද මේ කාලයේදී උද්ගතිතාත්මය විකාන්තිතාත්මය ප්‍රජලයන් සලබන බුදුමාන බුද්ධ කාලයේ මේ කාසන්න අවුරුදු 1000ක් තරම් කාලයක පමණ ඒ සිටවට සාධක තියෙනවා දැන් කියන්නේ මේ බුද්ධයන්ගේ කාලයයි මේ කියන්නේ ධනසලා සීලක පිළිපදලා සමත විපස්සනා භාවනා වඩමින් අනුපිළිවෙලින් සිත දිනකලයේ පුද්ගලයන් තමයි අද කාලෙ සිටින්නේ ධන ඇසෝ පමණින් සෝවාන් මාර්ගපා ලබන්න ඒ කාලෙ සිටියට අද සුරගෙන තිබහකට පැහැදිලි ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපට දෙසු ප්‍රාසුධාත ධර්මස්කන්ධයත් මේ දහස් වෙන සූත්‍රෙක තියෙනවා සබ්බම් දෙත්තේ අභිනේයම් සබ්බම් පරිණේයම් මේ විදිහට සූත්‍ර දේශනාවල අද්දත්ත ගමිද්දා නාම රූප සියල්ලම පරිඥාදී සමවතින් සම්පූර්ණ ඒ නාම රූප වෙන් කරගෙන ඒ නාම රූපයන්ගේ ලක්ෂණ රතු ප්‍රතිපත්තන පදත්තාන දෙන්නේ වශයෙන් ආවර්ජනා කරමින් අවබෝධ කරගෙන ඉන්නතරුව සම්මාසන ඥාන ආදී වශයෙන් ඥාන වඩමින් තියෙන තෝනේ මේ සෝවාන් ආදී අති උතුම් ප්‍රේෂ්ඨ මාර්ගපා ලබන්නට අද කාලේ බණ සෝකමනින් මාර්ගපා ලැබුවාද නැකත ආරම්භ කියනවා නමුත් අපට කනගාටුවක් හිතෙනවා ගබන්න තියෙන මාර්ගඵල එකේ දෙක්මනින් නොලබා ලබා ගත්ත කියන අතරමඟ වීම ගැන මේ හැමතේ නුන ලැබේවා කියලා අපි මනසේ කරන අතර දැන් මේ ප්‍රශ්න ගැන මෙතනින් කියන කොටස් වෙන ඊළඟ සමීපව සමන් දෙමු. ස්වාමීන් වහන්සේ ඔව් ඒක ප්‍රශ්න බොහොම හොඳයි අපි මුලින් සඳහන් කළ දේශනාවේ පාළි වචනේ බොහෝ කේතියෝනේ ඒකට සිංහල වචන පිටුපස් තියෙනවා. දැන් අමේරෝ හෝතු වෛරණේවා අධ්‍යාපජ්ජෝ හෝතු තරහනේවා අනිදෝ හෝතු නිදු පූර්වමේවා උපේක්ඛානම් පරිහරතු ඕකප්පේවා කොටින් කියනකොට වෛරණේවා තරහනේවා නිදු පූර්වමේවා ඕකප්පේවා මේ වචන හතර සම්පූර්ණයි. සිංහල වචනේ බොහොම තේරුම් කරලයි මේ වචන හතර අපට පැහැෙනවා. ඒකා පාලි භාෂාවෙන් කියන ලද්දේ වචනවලට මේ වචන අපි කොටගෙන ගන්න තෝරන්නේ පාලි භාෂාවේ කුරුබ්බය. සංවාදිනේ කියනකොට වෛද නොවෙත්වා, කරහ නොවෙත්වා, දුදුත් වෙත්වා, දුදු නිර්වාණ වෙත්වා, සෝතත් වෙත්වා කියන වචන අපට හිතේ වඩන්න පුළුවන් අර බෞද්ධ සත්‍යයන් අරමුණුකට වඩන වෙලාවේ. නිසා මේ වචන හතර අපට පැහැෙනවා. ඒක මම හිතනවා එන් පැහැෙන්නට පත් වෙනවා කියලා. ඊළඟට කණුවේදයක් වෙනවා. ඒ කණුවේද දැන් අපි පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා. සමන්නාස මේ භාවනා ක්‍රමයේදී මේ ඉඳ ගැනීම මම අරමුණ හොයාගෙන ඉඳ ගියා. බොහොම දුක් ප්‍රශ්නක් තියෙනවා මම මතක හගෙන ඉන්න. අපි අලුතෙන් භාවනා කරනකොට මුලාශ්‍රය දෙනකොට එන්නේ ප්‍රයෝජනවත් වෙයි. දැන් එන්නේ වගේ රසවල නම් එදලා ප්‍රතිචාර ගන්න නම් සාමාන්‍යයෙන් අරමුණ හොයාගෙන බලන තමයි වාඩි වෙලා ඉන්නේ. දැන් කොච්චර යනකොට වුණා. සුදේ වුණා තේරුණා අරමුණ හොයාගෙන ඉන්නේ. එතන මම හිතන්නේ ගහපෙන බද්ධ පරියන්කේ සිටපත්ය බද්ධ පරියන්කේ නිරවණකේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රමයේ දෙන්නා නම් වඩා සුදුසු. නමුත් එහෙම ඉඳ බැරි වේදවත් වල ඉන්න අය තිබෙනවා. ඒ අයට තමන්ගේ පහසු ඉරියව්වක ඉඳගෙන භාවනාවට පහසු ආකාරයෙන් ඉඳගෙන සතර ඉරියව්වේදී භාවනා කළාට වරදක් නැති බව අපට සඳහන් කරන්න පුළුවන්. නමුත් අර මූල ක්‍රමයේ දෙන්නා නම් අර භාවනා ශිරෝපේනි දෙඩක් බටිනකොට සමග්‍රා භාවනා කරන ආකාරය දැකලා දැකදක් ගැටෙනවා මේ සුද ඉරියව් වලින් භාවනා කරනවා කියලා. මම ප්‍රමෙන් දෙරි නම් තමන්න පහසේ ඉරියව් වලින් ඉඳගෙන ඕනෑ භාවනා කරාට වැඩක් නැති බව හදට සඳහන් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නයේ තිලිපි සෑහෙන වැඩි විශේෂයෙන් තව කියන්න ඕනේ සම්බන්ධව ධ්‍යාන භාවක පැමිණීමේදී සිස්තාවර ඉරියව්වක් ඕනේ, දුෂ්කල ඉරියව්වක් ඕනේ. දුෂ්කල ඉරියව්වකින් ධ්‍යාන ප්‍රබල කරගත්තන් පස්සේ සතර ඉරියව්වෙම පුළුවනේ. පිටකනක් පුළුවන්, එළදිනෙක් පුළුවන් ධ්‍යාන සමාදෙන්න, කාන්තෙලක් පුළුවන්, කනකතම ඉරියව්වක පුළුවන්. ඒ අවස්ථාව ප්‍රබලනාට පස්සේ පිට කාලේ වාඩි වෙන ඉරියව්ව නිශ්චල දැනෙන ඒක වඩා භෝතර බව දෙදේශකයන් වහන්සේ වචනෙන් කාටත් පැහැදිලි. ඒකා පහසුකා ඉරියව්වකින් භාවනාව කඩන්න පුළුවන් බව අපි කරුණාවෙන් මතක් කරනවා. දැන් ඊළඟට තාප්‍රඥාවක් අපට එනවා ඒක අවතර දෙනවා. සමහරවිට මම මේකම ගලතුරේ මම ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහනවා. දැන් තමයි ප්‍රශ්නයක් එනවා මේ භාවනා අරමුණේ හිත පවත්වාගෙන එහෙම වේදනාවක් එනකොට මේ හිත අරමුණේම හිත පවත්වා ගැනීමම එහෙනම් ඒ වේදනාවෙන් කොට මේ තමන්ගේ ඉරියව්ව සිදුවෙන් වෙනස් කරලා තමක් නැහැද? ඒකත් සම්බන්ධව තමයි. ඒ සම්බන්ධව පිළිතුර පෝజ్య ගාල්නේ සංසුබද්ද ස්වාමීන් වහන්සේ කපේනවා. ලෝකෙත් අපි සලකා බලන්නේ ඕන භාවනාවේ ප්‍රධාන අංග කොටස් කියලා. සමත භාවනාව, දක්ෂණ භාවනාව කියලා. දැන් සමත භාවනාවේදී කොහොමද එක අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත පවත්වන්නේ. මොනවා කරලා උත්සාහ කරනවෝ ඒ අරමුණේම හිත පවත්වන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන වඩනවා. ඒකත් මෛත්‍රී භාවනා වඩනවා. අපේ සිත් හැමතිස්සෙම සංකීර්ණ කියන්නේ ආනාපාන මත. ඒකත් මෛත්‍රී මත. ඒ අතර වේදනාව එනවා නම් අපි මේ වේදනාව මෙහෙ කරන්නේ අපි ඒක අමතක කරන ගාන අපේ මූලික කර්මස්ථානය තුන කරන්නේ ආනාපානය හරි මෛත්‍රිය හරි. එතකොට අපි අපි වේදනාව මොහොතේදී තේරෙනකොට අපේ කර්මස්ථානය දෙනවා බඩුවා. එතකොට සමාධිය ඇති වෙනවා ඒකල. ඒක සමත භාවනාව වඩනකොට

එංගත් බුදුරජාණන් වහන්සේ මහා පරිඳුවන සූත්‍රයේ දේශනා කළානේ සතර මහා පදේශ කියලා. බුදු ධර්මයේ ඇතුළත් වෙලා සංසන්දනය කළ බලලා මේ මෙත්ත වශයෙන් කියනවා නම් අපට අනුමත කරන්නට පුළුවන් විචාර සඳහන් වන ආත්මන් කියන මේ Hindu ආගමේ බ්‍රහ්මාගමේ සඳහන් වෙන මේ බ්‍රහ්මන් කියන தත්වයක් හෝ මනසේ පවත්නා විඥානයක් හෝ තුලෝක ධාතයේ පතනකවත් නැති බව තරවක දේශනාවේ සඳහන් වෙනවා. නිසා මේ බාහිර ග්‍රන්ථවලතාව දේශනාවන් නිගමනයන් අපේ පරීක්ෂාකාරය පිළිගත යුතුව තේනවා. කවර විදිහේ ග්‍රන්ථවල ඇතත් බෞද්ධ ග්‍රන්ථවල ඇතුණත් උනත් ඒක බුද්ධ ධර්මයේක සර්වඥ දේශිත ත්‍රිමුඛ දේශනාවට සංසන්දනය වෙනවාද කියන එක අපේ පරීක්ෂාකාරීව පිළිගත යුතුව තේනවා. ඊළඟට ප්‍රශ්නයක් වෙනවා ඒකට අපි අවසර දෙනවා. හලෝ දැන් සමිනාස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ භාවනා කරන අවස්ථාවේදී යම් කිසි සීලයක පිළිගන්න ඕනද? අතංගද ප්‍රශ්නයට අපි දෙකෙන් පිළිතුරු දෙනවා. සීලයේ ප්‍රතිත්තාය නරව සතන්‍යෝ චිත්තම් පඤ්ඤං ච භාවයන් කියා බුදුරජාණන් වහන්සේ දේශනා තිබෙනින් සමත භාවනාවක් විපස්සනා භාවනාවක් පදන්න පළමුවෙන් සමා සමාදන් වන නිත්‍ය සීලය හරි උපෝසක සීලය හරි සමාදන් වීම අත්‍යවශ්‍යයි දීඨා සිතේ අත්‍යවශ්‍යයි. මේක පෙරවාරයේ එක්කත් මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ සීලයක පිළිපදන්නේ නැතුව සමහර කෙනෙක් බණ ඇසූ පමණින් මාර්ගඵල ලබලා තිනවා කොහොමද සීලයක් නැතුව අධිගම ලැබුණේ කියලා. ඒක අපි සඳහන් කරා විශේෂයෙන්ම මේ බණ ඇසෙන වෙලාවේ තමයි අදවතින් සීලයක් පිළිපදියා ශික්ෂා පදවතෙන් නොකියවට සංවර සීලයේ පිළිපදියා. ඒ නිසා දැන් අද ප්‍රායෝගික වශයෙන් ආධුනික භාවනා කරන්න කැමති කවුරු නමුත් තමා සමාදන්ව ගන්නාලද සීලය පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. සීලයක තිහිතා ලැබූ භාවනා මහත්ඵලයි. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ ඇති මහානිසංසෝ ආදී වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. සීලයේ තිහිතා ලැබූ සමාධි විපස්සනා භාවනා මහත්ඵලයි. නිසා සීලයේ තිහිතා කළේ කීකෙනෙක් අපි කරුණාවෙන් මතක් කරනවා. ඊළඟට සාපන විදයක් ඇති කියන අපි ඒක අවසර දෙනවා. ඒක චිත්ත වියත නියාමයන් සලකා බලනවා නම් ගලාගෙන යන ජී ධාරාවක අතරතුරේ ගලක් හැප්පී ජී ධාර විශ්ලේ අනිත් පැත්තට ප්‍රාප්තනා වගේ මේ ජලන් වියතේ තියෙන වැඩගත් ත්‍ත්වය පල්ලි ජවන් හිතට වඩා දෙවෙනි ජවන් හිත බලගදී දෙවැන්නට වඩා තුන්වැන්න බලගදී තුන්වැන්න ප්‍රාදා හතර දහ පහ බලගදී ඊට පස්සේ මේ ධාගන යන ත්‍ත්වය තියෙන අය හත ආමාචරවෝ නැත්නම් අර්පණා ප්‍රථම අර්පණා ජවනයකෝ මේ ත්‍ත්වයේ හැදිලි සමාකත් ජවනයක හා සමාන විදිහට ගමන් කර අභිධර්ම චාන්ද්‍රිකාව එවැගේම හේරුකාණේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ දැක්ව අභිධර්ම මාර්ගය මෙවැනි ග්‍රන්ථවලින් චිත්ත වීත දැනගන්නට පුළුවන්. ඒ කියන්නේ අර්පණා චිත්ත වීත කොහොමද වැඩ කරන්නේ කියලා ඒ සම්බන්ධව සොයා බලන හැටි අවබෝධ කරගන්න හැටි දක් බොහොම කරුණාවෙන් ආරාධනා කරනවා. දැන් අතන ධර්ම දේශනාව සම්බන්ධ ධර්ම සාකච්ඡා වේලාවේ මේක විනාඩියක් කියන්නේ එනිසා මේක වඩා මම හිතනවා ප්‍රශ්න නම් ගලාගෙන එනවා පිට වඩා පිළිතුරු දෙන කාලෙ නැති නිසා අපි ඊළඟට අපේ වැඩසටහන සම්බන්ධව සිය දිනකට ඉස්තුති කරනවා අද මේ අවස්ථාවට පූජ්‍ය විතලාවේ විනීත ස්වාමීන් වහන්සේ පූජ්‍ය ධාර්ය සංඝ සභාවේ ස්වාමීන් වහන්සේ පූජ්‍ය දාසත්ව සුමන සීල ස්වාමීන් වහන්සේ සහ විශ්‍රාමික විද්‍යාලයේ ජී ජාගොඩ මහත්මයා සහභාගී වන ඒ සමගනාක අපේ ප්‍රදියංගම ආශිර්වාද කරමින් ඉස්කිටවන්ත වෙනවා ධර්ම දේශනාව ඇසු අය මේ විශේෂයෙන්ම ප්‍රශ්න නෝ යොමු කළ අයට ධර්ම දේශනාව ඇසු අයට සහයෝගයේ දෙන සෑම දෙනාට සිතා කරමින් ඒ සමගනාක ලක්ෂණත්‍රා ආශිර්වාදයේ තව තව ධර්මඥානය වැඩේවා භාවනා ඥාන වැඩේවා ප්‍රතිපත්ති ඥාන වැඩේවා ධර්මයේ පිළිබඳව තව තවත් නිවැරදිව පැහැදිලිව කටයුතු අවබෝධ කරගන්න ලැබී එමගින් සමථේපාසනා භාවනා මඟ අනුගමනය කරමින් මෙලව ලබාගත හැකි අති උත්තරීතර ප්‍රතිපා නෙලාගෙන බුද්ධ ශාසනයෙහි මේ යටපත් වීගෙන යන විශේෂයෙන්ම ධ්‍යාන විපස්සනා භාවනා මාර්ග මත කරගනිමින් ධර්ම අවබෝධ කරගන්නට සෑම දිනකට රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා සායුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා කෙලවරේ සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා ත්‍යාපි මෛත්‍රියන් ආශිංසනය ප්‍රාර්ථනා කරමි ඊළඟ වැඩසටහන ප්‍රධාන නර්ගී කපි කවරණය අවසරයි සම්මාත සීමන විහරණය බෞද්ධ බෞද්ධ ජීවිත විශ්වනතී දා ජීවිතයට සම්බන්ධ වෙන ලැබෙන අන්වස් පිළිබඳව කල්ති විශේෂ ධර්ම සාකච්ඡාවයි අවසන් වේ එම ධර්ම සාකච්ඡාව මෙහිදී පූජපාද නවිනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ මහන්සි. අසන්නේ ලබන පසුසුදු පොහොදිනේ රාජ්‍ය ධර්ම දේශනාවේ නාමිකව මෙන්න ධර්ම සාකච්ඡාවට උමද සමන්දිත පිළිගන්නා.